කවුරු කල්පනා කළා සංශෝධන සාකච්ඡා කරලා මොකද රට වෙනුවෙන් කරන සංශෝධන මේක දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නැත්තම් පුජ්‍යලයන් වෙනුවෙන් කරන සංශෝධන අදහස් නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ රට වෙනුවෙන්. එතකොට මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරන ඒ සංශෝධනයන් අපි කවුරු සාකච්ඡා කරලා එම කරන්නේ. ඒ වගේම එක පුජ්‍යලයක් කෙරෙහි බලය කේන්ද්‍රීය වීම අපි සාමාන්‍යයෙන් ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒකත් තේරුම් ගන්න ඕන විධායක බලය තියෙන ජනාධිපතිතුමාගේ බලයට විරුද්ධ වෙන්නේ මොකද එක පුජ්‍යලයක් අත මේ බලයේ කේන්ද්‍ර වෙලා තියෙන නිසා. එතකොට අගමැතිතුමාට මේ බලය තිබුණා ඒකයි අගමැතිතුමාටත් අනවශ්‍ය විදියට අසීමිත විදියට ඵලය ගොඩ නැගුණොත් ඒ ජනතාව ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සියල්ල අපි කල්පනා කරන්න ඕනේ.